2013 වසරේ 7 වෙනි මාසේ 30 වෙනිදා භාවනා වැඩසටහන. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මුලින්ම තමා තුළ මෛත්‍රිය ඇති කරගන්න. එහෙම මෛත්‍රියක් නැතුව මෛත්‍රියක් දක්වන්න බෑ. කෙටියෙන් කිව්වොත් අපි කාට හරි ආදරයක් කරුණාවක් සිත තුළ ඇති වෙන්නේ නැතුව ඒක දක්වන්න බෑනේ. පෙන්නන්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙමනොත් ඒක රඟපෑමක් වෙනවා. නේද? හදවතින්ම ඇති වෙන්න ඕන. ඇති වුණොත් තමයි පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. පෙන්වන්න ඕමනාවකුත් නැහැ. එතකොට ලෝකෙට ඒක දැනෙනවා. ඕන කෙනෙකුට දැනෙනවා. මුවින් කිව්වත් නැතත්. එහෙමනම් අපි පදමාලා වචන කියව කියව ඉන්න එක නෙමෙයි තියෙන්නේ මෛත්‍රිය කියලා. ඒ මෛත්‍රිය හදවතේ ඇති වෙන්න ඕන. ඒ කියන්නේ කරන ඕන දෙයකට ඒගොල්ලන්ට help කරනවා කියන එක නෙමෙයි මෛත්‍රිය කියන්නේ. කියන ඕන දෙයක් අනුමත කරනවා කියන එක නෙමෙයි මෛත්‍රිය කියන්නේ. ඈ ඒක නෙමෙයි. මෛත්‍රිය කියලා කියන්නේ කෙනෙක් නිවැරදි කරන එක. කෙනෙක් හරි මාර්ගයට යොමු කරන එක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඈ එහෙම නැතුව අපි මුස්ලිම් අයට මුස්ලිම් අය කරන කැමති දේවල් කරගෙන යන්නේ. Hindu අයට Hindu අය කරන දේවල් ඕන දෙයක් කරන්න. දැන් දැනට තියෙන ගවර්න්මන්ට් එකේ තියෙන මෛත්‍රිය ඒක. ඉතින් ඒ නිසා ඒක නෙමෙයි මෛත්‍රිය කියන්නේ. නිවැරදි දර්ශනයක් මත ජනයා මෙහෙවීම. ඒ වගේම නිවැරදි දෙයට අනුශාසනා කිරීම, නිවැරදි මාවතට ඔවුන් ගැනීම තමයි මෛත්‍රිය කියලා කියන්නේ. එහෙමනම් දැන් ඒ කාරණේ අපි තේරුම් කරගත්තා. පළවෙනි කාරණේ තමයි මෛත්‍රිය නැතුව මෛත්‍රී කරන්න බෑ. තමන්ගේ හිතේ මෛත්‍රිය කියන ගුණය නැත්තම් මෛත්‍රිය කරන්න බෑ. එහෙනම් මෛත්‍රිය මුලින්ම ඇති කර ගන්න ඕන. මොකද ගහක කොළාතු නැතුව හෙවන දෙන්න බෑ. ඉතින් හෙවන දෙන්න උත්සාහ කළාට, මෛත්‍රිය කරන්න උත්සාහ කළාට මේ සමාජය ඇයට මෛත්‍රිය කරගන්න බැරි වෙලා තියෙන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය නිර්වචනය තමයි අර කෙළවරේදීම අවසානයේ මෙත්තානිසංස සූත්‍රයේ කියවෙන්නේ. මෙද්දික සතුන්, කොට සතුන්, මහත සතුන්, ඉපදිච්ච සතුන්, නීපදිච්ච සතුන්, ඕපපාතික සතුන්, මේ ඔක්කොම සතුන් ප්‍රසෙත් ප්‍රාර්ථනා කරලා මොකද කරන්නේ? අවසානයේ බුදුහාමුදුරු කියනෝ ඒ කොටුම වැඩි මෛත්‍රිය කියන සැබෑ අරුත මෙන්න මේකයි, ඕව නෙමෙයි චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය තමයි මෛත්‍රියේ සැබෑම අරුත. එතන තමයි මෛත්‍රිය තියෙන්නේ කියලා දේශනා කළා. චේතෝ විමුක්තිය තුළයි මෛත්‍රිය තියෙන්නේ. එහෙම නැතුව මෛත්‍රිය නෑ. ඒ චේතෝ විමුක්තියක් තුළ මෛත්‍රිය තියෙන්නේ. අනිත් ඔක්කොම තැන තියෙන්නේ මොනවා හරි ප්‍රාර්ථනාවක් තියෙන්නේ. දරුවෙක් අම්මෙක්ගේ ඇඟේ එල්ලි එල්ලි ඉන්නවා, ඒක ඇතුලේ වුණත් තියෙන්නේ එයාගේ ළඟ පොඩි ප්‍රාර්ථනාවක්. ඇයි? එයාට කිරි ටික, එයාට ඊළඟ කැම ටික, එයාව මහන්සි වෙනකොට වඩා ගන්න එක, එයාගේ තියෙන අවශ්‍යතාවල් ටික. මහත් එක්ගේ ඇඟිල්ලෙල්ල ඉන්න නෝනලාගේ ළඟ තියෙන්නේ තෝක. නෝන කෙනෙකුට ආදරය කරන මහත් එක් ළඟ තියෙන්නේ තෝක. එතකොට නිකම්ම නිකම් මෛත්‍රියක් නෙමෙයි තියෙන්නේ ඒක. මොනවද? මොනවහරි ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක තමයි. නමුත් බුදුහාමුදුරුවෝගේ මෛත්‍රිය මේ ලෝකයට බෙදලා හදලා දුන්නා මොනව ප්‍රාර්ථනා කරගෙනද මිනිස්සුන්ගේ? කිසිම දෙයක් නැතුව. කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැතුව. මොකෝ කෑම නැතුවද පිටපත ගියේ? ඈ? සදාතුමාරේ කෑම නැතුවද පිටපත ගියේ? ඒකනේ. අන්න ඒකයි අපි තේරුම් කරගන්න ඕනේ. එතකොට ලෝකානුකම්පාවෙන් තමයි ලෞතර බුදු කෙනෙක් හැම කාර්යයකම යෙදিলা තියෙන්නේ. එහෙනම් ඒ කාරණේ අපි හරියටම තේරුම් කරගන්න ඕන. මොකද්ද මේ චේතෝ විමුක්තික මෛත්‍රිය කියලා කියන්නේ? චේතෝ විමුක්තික මෛත්‍රිය කියලා කියන්නේ කුමක්ද? චේතනාව කියන්නේ මොකන්ද? සිතුවිලි වලට නෙමෙයි. සිතුවිලි නම් ඔය ඉබේ ගහගෙන එනවා, නැවත යනවා. දවසට නොයෙකුත් දේවල් එක එක හිතෙනවා. මම ඒවට කියන්නේ සිතුවිලි වලට කියන්නේ එලාම් එකක් කියලා. අපි ඔරලෝසුවේ එලාම් එකක් තිබ්බහම වෙලාවට එලාම් එක වදිනවනේ. ඈ ඒක හරියට එයා මේ ඔළුවට සංඥාව දෙනවා. කෙටියෙන්ම කියනවනම් කොච්චරද කියනවනම් එලාම් එක කොච්චර හොඳට වැඩ කරනවද කියනවනම් මම කිරි ටික මේ භාජනයට දාලා මම කියනවා මේක උතුරන්න කිට්ට වෙනකොට මට පොඩ්ඩක් දැනුම් දෙන්න ඕන කියලා. හරියට එළම් එකේනවා. ඉතින් කොහොමද මේ ටයිම් එකක් නැහනේ. ඒ ඒකේ තියෙන සීතල ප්‍රමාණය අනුව ඒ වගේම නොයිකුත් නොයිකුත් ප්‍රතිශතයන් අනුව ඒක වෙලාව වෙනස් වෙනවා. උණු වෙන රත් වෙන. නමුත් පුදුමේ කියන්නේ එළම් එක දැන් කියනවනේ අන්න දැන් උතුරන්න කිට්ටුයි. ගිහිල්ලා බැලුවාම හරිය. ඊළඟට අපි එළම් එක නොතක හිටියොත් අර ටයිම් පාස් වෙලා යනවා. ඉතින් ඒකට කරන් දෙන්න ඕන නැතක ඉන්නත් පුළුවන්. ඒ නිසා සිතුවිලි නෙමෙයි චේතනාව කියලා කියන්නේ. චේතනා හම්බික්කවේ කම්මම්ම දාමි කියලා දේශනා කරනවා. චේතනාත්මකව ගොනු කරනවා ඕනම ක්‍රියාවකට ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන්. චේතනාවක් තියෙනවා, පදනම් වුණු අඩිතාලමක් තියෙනවා. ඒ අඩිතාලම තමයි චේතනාව කියලා කියන්නේ. කොහොමද ඒ අඩිතාලම අපි විග්‍රහ කරගන්නේ කියලා කල්පනා කරලා බලමු. තේරුම් ගන්න අවශ්‍යම කාරණයක් තමයි චේතනාව කියන කාරණය. පාදක වීම, මුල් වීම, හේතුකාරකය. ඒකෝට චේතනාව විමුක්ති සහගතව යොදන්න පුළුවන්කම තියෙන්නේ මාර්ගඥානයක් ලැබුව කෙනෙකුට. චේතනාව විමුක්ති සහගත කරලා චේතෝ විමුක්තියෙන් යම් කාර්යයක නෙලෙන්න පුළුවන්. ඕනම කාර්යයක නෙලෙන්න පුළුවන් චේතෝ විමුක්තියෙන්. සුවිශේෂ කාරණයක්. අනෙක් කෙනෙකුට ඒක කරන්න බෑ. තේරෙනවනේ? චේතෝ විමුක්තියෙන් ඒ කාරණේ කරන්න පුළුවන්. ලේසි පහසු දෙයක් නෙමෙයි, ඔන්න යුද්ධයක් වුණත් කරන්න පුළුවන් චේතෝ විමුක්තියෙන්. සර්ව සාධාරණ වශයෙන් දැන් ඔය දුටුගැමුණු රජුරෝ මොකන්ද කිව්වේ? මා කිසිදු මිනිසෙක් නොමලමි. මා නැති කලේ නපුරයි කිව්වා. මං කිසිම මිනිසෙක් මැරුවේ නෑ. මං නපුරක් නැති කරන්න ක්‍රියා කළා මිසක් මම මිනිස්සු මරන්න ගියේ නෑ කියලා. බලන්න එතන චේතෝ විමුක්තියින් කරපු ආරම්භ කරපු වැඩපිළිවෙලක තියෙන ලස්සන. ඒක ඇතුළේ ලෝභ ද්වේෂ මොහ තිබුණේ නැහැ. මේ රටේ නපුරක් තියෙනවා. සමස්ත රටට මේ නපුර නැති කරන්න ඕනේ. ඉතින් එතකොට එළාර කෙරෙහි වෛරයක් නොතිබිච්ච බව පැහැදිලි. එළාරට වත් එක්ක යුද්ධ කළ දිනලා කිව්වේ මොකද්ද? මොහුට රජෙකුසේ ගරු කරන්න කිව්වා. මොඩ රජෙකුසේ ගරු කරන්න කිව්වා. ඒ විදිහට ගරු සත්කාරයතු ඒ කටයුතු කළා. ඊට පස්සේ ගරු කරන්න ස්ථානයකුත් වෙන් කළා. ඒකයි මෛත්‍රී ගුණය. හැබැයි ඒක මුලදීම ආරම්භ කරන්න බෑ. දැන් දුප්පත්වම ඉදි දානපතියෙක් වෙන්න බෑනේ. පෝසත් වෙන්න ඕනේ. ඊට පස්සේ දානපතියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ දුප්පත්ම මට්ටමේ ඉඳගෙන මේ මෛත්‍රිය කරන්න බෑ. චේතෝ විමුක්තියට පත්විය යුතුමයි මෛත්‍රිය කරා. නැත්තයි ති වාචික වචන ටිකක් කිය කිය ඉන්න කෙනෙක් බවට විතරක්පත් වෙනවා. කිසිදු මෛත්‍රියක් ගලාගෙන යන්නේ නැහැ. චේතෝ විමුක්තිය තහවුරු වෙන්නේ නැත්තම්. පුතඤ්ජන ජීවිතයකින් උදාහරණයක් ගන්න බෑ. චේතනාව නොවෙන්නේ මෙන්න මේකයි, චේතනාව වෙන්නේ මේකයි කියලා. පුතඤ්ජන ජීවිතයකින් ඔබේ ජීවිතය තුළින් මට උදාහරණයක් ගන්න බෑ. චේතනාව වෙන්නේ මේකයි, චේතනාව නොවෙන්නේ මේකයි කියලා පෙන්වන්න. ඇයි? හේතුව කුමක්ද? හැම දෙයක්ම සිදුවන්නේ චේතනාව පදනම් කරගෙනමයි. කියන් චේතනාවෙන් තොරව සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ඔබේ ජීවිතය තුළින් මට උදාහරණයක් ගැනීමේ අපහසුතාවය තියෙනවා. එහෙමනම් ඒකට එකම උදාහරණය ලෝකෝත්තර ජීවිතයෙන් උදාහරණයයි පුතඥන ජීවිතයෙන් උදාහරණයයි තමයි ගන්න වෙන්නේ. මොකද පුදුන් ජීවිතයේ හැම ක්‍රියාවලියකම චේතනාව සම්බන්ධයි. චේතනාව නැති ක්‍රියාවලියක් ඇත්තෙම නැහැ. සමහර අය කියනවා අපි පව් කරන්නේත් නැහැ පින් කරන්නේත් නැහැ කියලා. එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. ඕනම ක්‍රියාවලියක් පවට බරව එක්ක පිනට බරව ක්‍රියාත්මක වෙනවා. මධ්‍යස්ථයි කියලා කියන්නේ මිශ්‍ර වේදනාත්මක ගුණයකින් ඒගොල්ලෝ එක්ක ක්‍රියාත්මක වෙනවා. පුතඥන ජීවිතයක් තුළ මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාව ආරම්භ වෙන්නේම ලෝකෝත්තර පියවරෙන් පසුයි. දැන් පුදුන්නයි නොයෙකුත් විදිහට අපි මධ්‍යස්ථ ජීවිත ගත කරනවා, මධ්‍යම ප්‍රතිපදාවෙ ඉන්නෝ කියලා කියනවා. ඒක මහ බොරු කතාවක්. එහෙම ඉන්න බෑ. එහෙම ජීවිත ගත කරන්න බෑ. එහෙම කරන්න බෑ. ලෝතර බුදු කෙනෙක් මේ කතා කරේ මධ්‍යම ප්‍රතිපදාවයි කියලා කතා කරේ ජීවන රටාව නෙමෙයි. ඒක ආර සුවිශේෂ වචනයක් තියෙන උභූවන්තේ කියන එකෙන්. ඒ වචනේ එතෙන්ට සම්බන්ධ කරලා දේශනා කරන්නේ නැහැ. එතන පැහැදිලි කරලා තියෙන්නේ දේමේ අන්තා පබ්බජිතේන නසේවිතම්බා කියලා. මේ අන්ත දෙක භාවිතා කරන්නේ නැහැ. උභවන්තයෙන් නිදහස් වෙනවා. අන්න ඊට පස්සේ ඇති වෙනවා මධ්‍යම ප්‍රතිපදාව. මොකද මේ වචන තුල නැහැ ලෝකෝත්තර වචන. වචනවල උපෝගෙම තියෙන්නේ ලෞකික වචන. ලෝකෝත්තර වචනයක් හදාගන්නේ ලෞකික වචන ගොඩක් එකට ගොඩ ගහලා. දැන් පොඩි පොඩි gadol කැට තියෙනවනේ. ওই පොඩි පොඩි gadol කැට ගොඩකින් ඕන දෙයක් හදන්න පුළුවන්නේ. කැමැති රටාවක නිර්මාණයක්, ගෘහයක් හදන්න පුළුවන්. ඒ වගේ වචන සමූහයක එක්වීමකින් තමයි මේ නිර්වාණය ගොඩනගන්නේ. එහෙම නැතුව ඒකීය වචනයක් නැහැ. ඒකීය න්‍යායක් නැහැ. ඒක දක්ෂ වෙන්න ඕන අර gadol කැට රාශියම එකට එකතු කරලා අර නිවස තනන්න හැකියාව තමන්ට තියෙනවා. පැහැදිලි නේද? දැන් ගොඩාක් අය මේ විදේශ රටවල් වල එහෙම ඉඳලා මේ බණ අහලා අපිට ඉතින් කතා කරනවා. ඒගොල්ලෝ කියන දේක් තමයි හාමුදුරුවෝ කරන්න දෙයක් කියන්නේ. ඒ වගේම අපිට කියන දේ තේරෙන්නේ නැහැ කියලා කියනවා. තේරෙන්නේ නැහැ තමයි. ගම්බීරෝ අයං ධම්මෝ, මාගේ ධර්මය ගම්බීරයි. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු, ඔබ මීට පෙර අහපු දෙයක් නම් නෙමෙයි. ඈ ඒක තමයි ගම්බීරයි කියන්නේ. දැන් පහවසර ළමේ එකපාරම ගිහිල්ලා විනෝදෙට හරි විශ්වවිද්‍යාලයේ පුටුවක වාඩි කරන් හිටියොත් ඒ ළමයට දැනෙන දේ තමයි ඒ ඔබට දැනෙන්නේ. ඈ පහවතර ළමෙක් කරගෙන ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා නඳන. එයාට තේින්නේ මහාචාර්යවරයා ඒ කළු ලෑල්ල ඇඳගෙන යන ඉංග්‍රීසි අක්ෂර කියන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඔහු වැල් ලකුරෙන් ලියන්නේ. ඉතින් මොනවද කියන්නේ තේන්නේ නැහැ. වලාකුළු ඇඳ කියලා කියන්නේ. ඒ නිසා තමයි නොතේරෙන කම කියන එකට හේතුව ඒක. එතකොට ඔබට අඳහරයටපත් වෙන්නේ මේ තියෙන ඔබ තව තවත් මේ ධර්මයත් එක්ක ගැටෙන්න සම්බන්ධ වෙන්න. කිසිදු භාෂාවක් දන්නේ නැති ඉතාම නූගත් කෙනෙක් හරි වේවා ඔය ඉංග්‍රීසි භාෂාව හරි වෙනත් භාෂාවක් කතා කරන රටකට ගිහිල්ලා ටික කාලයක් සේවය කරනකොට ඒ භාෂාව ඉගෙන ගන්නවා. ඒ වගේ තමයි දහම. දහමත් එක කාලයක් ගැටෙනකොට දහමේ ප්‍රගුණතාවය ඇති වෙලා එයින් දියුණු වීමේ හැකියාව තියෙනවා. එහෙම නැතුව වෙන ක්‍රමවේදයක් කියන්න දෙයක් නැහැ. තේරෙන්නේ නැති කමට කරන්න තියෙන පිළියම උකයි. ඕක බොහෝ දෙනෙක් කියන කාරණයක්, බොහෝ දෙනෙක් කියන්නේ හැමදෙනාම වගේ කියන කාරණයක්. පිළියම ඔච්චරයි, ඊට වඩා දෙයක් නැහැ. නාමත් එක්ක දෙන්නයි තියෙන්නේ. එතකොට ඔබට මේක කල්යෑමෙන් තේරුම් යනවා. ඊළඟට කරන්න දෙයක් කියන්නේ නැහැ. කරන්න දෙයක් කියනවා සද්ධර්ම ශ්‍රවණය කරන්න, නොතේරෙන කරුණු ගැඹුරින් විදර්ශනා කරන්න, විමසා බලන්න. ඒ විමසා බැලීම තුළ ඔබේ ඥානනේ වැඩෙන විදියටයි අපි මේ කරුණු කියන්නේ. ක්‍රියාව එකක්, ප්‍රතිඵලය තවත් එකක්. ක්‍රියාව එකක්, ප්‍රතිඵලය තවත් එකක්. නේද? ඒක අපිට පේන්නේ නැති වෙන විදියට තියෙන්නේ. ඒක රහසිගත ක්‍රියාවලියක් තියෙනවා. දැන් මෙහි ඉන කාන්තාවල් ටික මෙහි කර්මාන්ත ආරම්භ කරන්නේ නැතුව ලංකාවේ පුළුවන්තරම් පිට රටවල් වල යවනවා. යුද්ධකින් මරන්න ගියොත් සාමාන්‍යයෙන් 50,000 60,000 මරන්නේ. නමුත් මේ විදිහට කාන්තාවට පිට රට යවුවාම ලක්ෂ දෙකක් තුනක් මරනවා වගේ වැඩක්. ඒ කියන්නේ ජාතිය නැති වෙනවනේ. හැදෙන්නේ. ඒ කියන්නේ කාන්තාව ලක්ෂ 10ක් පිට රට ඉන්නවා කියන්නේ ඒ කාන්තාව හිටියනම් ලංකාවේ දරුවෝ 1 ලක්ෂයක්වත් බිහි වෙනවා. එය තමයි උපාය උපක්‍රමශීලීව ජාතිය විනාශ කරන ක්‍රමවේද. ඒ වගේම තමයි අපිත් මේ ධර්මයේ මෙනෙහි කරන මේ වැඩපිළිවෙලේදී ක්‍රියාව ප්‍රතිඵලය හැටියට වෙන උත්තරීතර දෙයක් ලැබෙනවා. අර වගේ පහත් ක්‍රියාවලියක් නෙමෙයි. අර වගේ උත්තරීතර ප්‍රතිඵලයක් ලැබෙනවා, වෙනවම ප්‍රතිඵලයක්. ධාරක අපිට පේන්නේ නැහැ නේද පාරක. අපිට පේන්නේ අපිට අනුකම්පාවට, අපිට හොඳ කරන වැඩක් කියලා. නමුත් ඒකේ විශාල ත්‍ස්තවාදී වැඩක් තියෙන යට සාහසික නිර්මාණයක් ඒක. නැත්තම් මේ රටට ගෙනල්ලා කම්මල් ඉදි කරලා වැඩ කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්නේ නැහැ ඒක. දීර්ඝ කාලීනව ප්ලෑන් එකක් තියෙනවා ලංකාව ග්‍රහණය කරන්න. මොකද මේක හොඳම රටක්, ලස්සනම රටක්. මේ ආසියාව ශේෂ්ත්‍රයේ තියලා තියෙන විශිෂ්ටතම රට. ඒක තමයි ප්ලෑන් එක. ඉතින් නිවන් දකින්න, නිවන් දැක්කොත් එහෙම අර බොරු මෛත්‍රී නැති වෙනවා. ඔක්කොම මිනිස්සු එකයි, ඔක්කොම ආගම් එකයි, හැමෝටම ගරු කරන්න ඕනේ, පාපිස්සක් වගේ ඉන්න ඕනේ, හැම දෙයක්ම ඉවසන්න ඕනේ, ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. මේ මොන කාලකන්ණි වචනද මේ සමාජයේ ගත වෙලා තියෙන්නේ? ලද දෙයින් සතුට වෙන කෙනෙකුට නිවන් දකින්න බෑ. හැම තිස්සෙම අලුත් අලුත් කරුණ හොයන්න ඕන. එයා තමයි නිවන් දකින්නේ. ඉවස දරාගෙන ඉන්න පාදුක නිතරම දුකට හේතුව හොයන්න ඕන. ඒකට විමසන්න ඕන. ඉවසීමෙන් නෙමෙයි ජය ලැබෙන්නේ, විමසීමේ. දැන් මේක කවුරුත් කියන්නේ නැහැ ලංකාවේ. මම ඔතන කියන්නේ මහා පඬිතුයෝ, මහා පඬිවරු අරගෙන ආපු වචනයක්. අපි ඒ වෙනස් කරන්නේ. ඉවසීමෙන් ජය ලැබේ. කොහෙන් කවුරු කිව්වද දන්නේ නැහැ. ඉවසීමෙන් ජය ලැබෙන්නේ නැහැ, විමසීමෙන් ජය ලැබේ. විමසුවොත් තමයි ඔබට කරුණ අහුවෙන්නේ, ඉවසුවොත් නෙවෙයි. දැන් ඔබේ කොණ්ඩ කසනවා. ඉතින් ඔබ ඉවසගෙන ඉන්නවා. ඉතින් පිළිතුරක් එනවාද ඒක? පිළිතුරක් වෙන්නේ නැහැ. වහම ඔබේ පරීක්ෂා කළ යුතුයි. කටුවක්ද, දලඹුවෙක්ද, මොනවද? මොකන්ද? එතකොට ඔබට හසු වෙනවා ඊළඟ ක්‍රියාවේ ප්‍රතිඵලය හැටියට හේතුව. එතකොට දුක, දුකට හේතුව. දුකට හේතුව හසු වෙන්න නම් විමසන්නම ඕන. හේතුව හසු වෙච්ච ගමන් ඔබට සමුදේ කරගන්න පුළුවන්, ඒක ඉවත් කළා දාන්න පුළුවන්. ඉවත් කළාට පස්සේ ඔබට හම්බ වෙනවා නිරෝධයක්. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැති අවස්ථාවක්. දැන් අපිට උමනා කරන්නේ තන්නේ නිරෝධය. නිරෝධය කියලා කියන්නේ ප්‍රශ්නේ නිදහස. මොන ප්‍රශ්නේ නිදහසද? මානසික ප්‍රශ්නේ නිදහස අවශ්‍ය කරලා තියෙනවා. මොනවද තියෙන මානසික ප්‍රශ්න? තියෙන මානසික ප්‍රශ්න තමයි අපිට තියෙන මරණ බය. හැමෝටම නැද්ද? මැරෙයි කියලා බයක් තියෙනවා. ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකද්ද? සාංසාරික බය. සාංසාරික බය. ඔක සමහර ආගම්වල ඉන්න අය වුණත් තේරුම් අරගෙන නැති වුණත් ආගමෙන්, නමුත් ඒගොල්ලන්ටත් දැනෙනවා මේ තියෙන ආදවත ඇතුලේ, සිත ඇතුලේ මේ ගුරුගුරු ගාන මේ මනසක් මේක තියෙනවා, මේක යනවා කියලා එයාට තේරෙනවා. කාට හරි යනවා. මේ ලෝකයේ ස්වර්ගයට යන්න පුළුවන්, නිවනට යන්න පුළුවන් කිසිම ආගම් පොතක් කියවීමෙන් නෙමෙයි. කිසිම දහමක්, දහම් පොතක් කියවීමෙන් නෙමෙයි ඔබට යන්නට පුළුවන්. ඒ ඕනම දහමක් නිකන් කියවන්නේ, ඒ කියවලා ඒවත් එක්ක සම්බන්ධ කරලා කියවලා බලන්න මානව දහම. මානව ධර්ම කියවීමෙන් පමණයි ඔබේ ස්වර්ගයත් නිර්වාණයත් සකසා ගන්න පුළුවන්. මානව ධර්මයේ තියෙන ඔබේ හදවත සහ ජීවිතේ සම්බන්ධයෙන් බද්ධව තියෙන දෙයක්. ඒ නිසා පොත්වල කිව්වට පින් කරන්නවත්, පොත්වල කිව්වට පව් කරන්නවත්, පොත්වල කිව්වට කිසි දෙයක් කරන්නවත් යන්නේ නැතුව ඒක හදවතත් එක්ක සම්බන්ධ කරලා බලන්න මොනතරම් විද්‍යාත්මකද, මොනතරම් න්‍යායාත්මකද කියලා. ඉතින් එහෙම නැත්තම් අපරාධේ ආගමක් නැතුව ඉපදිච්ච මිනිස්සු ආගමක් තුල පව් කළා ස්වර්ගය කියලා අපාය යනවා. ස්වර්ගය කියලා අපාය යනවා. ඒ කියන්නේ අපි වුණත් ඉන්නේ සමහරලාට මැනිගල් කියලා අපි ඇත්තෙන්ම දන්නේ නැති නිසා වෙන කෘතිමව හදන ලද වීදුරු බෝල අරන් එනවා. දැන් රටවල් වලින් එහෙම ලංකාවට ගේනවා. ගෙනල්ලා ලංකාව විකුණනවා. තරා විදිහක හදපු මේ වීදුරු බෝල. මේ මැනිකේ ලක්ෂණ ඔක්කොම ඇතුළත් කරලා තමයි තියෙන්නේ. ලේසින් හොයන්න බෑ. කීයකටවත් හොයන්න බෑ. ගජමුතු කියලා හරක් ඇට වර්ගයක් තියෙන රවුම් කරලා විකුණනවා ලක්ෂ ගණන් වලට. ලේසින් හොයන්න බෑ. එක බර, එක විදිය, එක ඉරි ඔක්කොම තියෙනවා. ගජමුතු නෙමෙයි, හරක් ඇට කටු වර්ගයක්. ඒ නිසා ඒ රැවටීම වෙන්නේ නැහැ අර මානව දහමත් එක්ක කල්පනා කරන කෙනෙකුට. ඔබ තුල මෛත්‍රිය පහල කරගත් ගැනීම තමයි දැන් කළ යුතු පළවෙනි කාරණේ. හොඳින් net පියාගෙන සංසුන්ව තමන්ගේ හිත දිහා බලාගෙන ස්වාමින් වහන්සේ කියන කරුණ පිළිබඳව අවධානය යොමු කරන්න. බොහොම සමාහිතව, බොහොම විවෘතව තමන්ගේ සිත දිහා බලන්න. දැන් මගේ සිත අරගෙන තියෙන ස්වභාව ලක්ෂණය මොකක්ද? සතුටෙන් තියනවද? දුකෙන් තියනවද? මැදිස්තව තියනවද? සොයලා බලන්න. ඒක හොඳින්ම තේරුම් කරගන්න. හැම මොහොතකම මේ මනසේ එක ලක්ෂණ ස්වභාවයක් තියෙන මේ විඳලා තේරුම් ගන්න කැමැති ස්වභාවය. යමක් විඳලා තේරුම් ගන්න කැමැති ස්වභාවයක් තියෙනවා. ඔය වින්දනේ දුකක්ද සැපක්ද? ඔය වින්දනේ තුලින් සිත දවනවා, උමුතු බවට පත් කරනවා, අපහසුතාවයට පත් කරනවා, කලම්බනවා, වෙහෙසට පත් කරනවා. ඔබ කල්පනා කරලා බලන්න ඕන, මේ වේදනාව කියන එක නැත්නම් හිතට මොනතරම් සනීපයක්ද? වේදනාව කියන එක නැත්නම් හිතට මොනතරම් සනීපයක්ද? හිත නිදහස් වෙනවා. ඒ වේදනාව පදනම් වෙන්නේ යම්කිසි චේතනාවක් පදනම් වෙච්ච නිසා. චේතනාව අසුභ වෙන්න වේදනාව අසුභ වෙනවා. චේතනාව සුභ වෙන්න වේදනාව සුභ වෙනවා. කියන්නේ සුභ වේදනාවක් කියලා කියන්නේ සංකල්පමය සුභ වශයෙන් ඒක විඳිනවා. හිතේ දැවෙන ඕනම වේදනාත්මක ස්වરૂපයක් දුක්ඛ ලක්ෂණයකින් බලන්නත් පුළුවන්, සුඛ ලක්ෂණයකින් බලන්නත් පුළුවන්. ඒ වේදනාව හටගන්නේ Tamanට පාලනේ නැති මනසේ කොටසින්. මනසේ ඊටාම ස්වල්ප ප්‍රමාණයයි මිනිසෙකුගේ පාලනය නැතුව තියෙන්නේ. අනිත් සියලුම කොටස් තියෙන්නේ පාලනයෙන් තොරවයි. සමස්ත මනස Tamanගේ පාලනයට ගත යුතුයි. ඒ පාලනයට ගන්න හැකියාව Tamanට ලැබෙන්නේ සංඥාවෙන් බැහැර වෙන්න ඕන. ඒ කියන්නේ හඳුනා ගැනීමෙන් බැහැර වෙන්න ඕන. සංඥා නිරෝධයි. ඒ හඳුනා ගැනීමෙන් බැහැර වෙනවත් සමගම අපිට අනිකුත් කරුණු කාරණා පිළිබඳවත් අපිට නිදහස් වීමේ හැකියාව ලැබෙනවා. ඔබේ වැරද තමයි හඳුනා ගැනීම. හඳුනා නොගන්න. අපි හඳුනා ගැනීම කියලා කරන්නේ අපි විසින් මොලේ තැම්පත් කරන ලද කාරණයකට අනුකූලව යමක් හඳුනා ගැනීමයි. ඒ නිසා ඒක වැරදි. එකම දෙයක් දහ දෙනෙක් හඳුනගන්නේ දහ ආකාරයකටයි. ඔබේ විමසා බලන්න. එහෙමනම් ඒ හඳුනා ගැනීම තුල සත්‍ය නැහැ. එහෙනම් හඳුනා ගැනීම කියන එක මායාවක්. තමා තමන් පිළිබඳව දරන ආකල්පේ නෙමේ තව කෙනෙක් තමා කෙරෙහි දක්වන්නේ. අපි තවත් කෙනෙක් කෙරෙහි දක්වන ආකල්පේ නෙමේ තව කෙනෙක් දක්වන්නේ. අපි සම්මත කරන වචනයක සම්මතය නෙමේ තව කෙනෙක් සම්මත කරන්නේ. එහෙනම් මොනවද මේ තියෙන්නේ? අවිද්‍යාත්මක හඳුනා ගැනීමක්. අවිද්‍යාත්මක හඳුනා ගැනීම තුල ඇති කරගන්න වේදනාව මායාවක්. ඒ අවිද්‍යාත්මක හඳුනා ගැනීම තුල ඇති කරගන්න විඥානීය මායාවක්, බොරුවක්. අපි විසින් සංකල්පණය කරන ලද, දෘෂ්ටි කරන ලද, බැඳ ගන්න ලද වචනය මායෙන් බැහැර විය යුතුයි. ඒ බහැරවීමට කළ යුතු එකම කාර්යය තමයි මනෝ ක්‍රියාවලියෙන් නිදහස් විය යුතුයි. මනෝ ක්‍රියාවලිය ඉක්ම විය යුතුයි. ක්‍රියාවලිය ඉක්මවා යනුවෙන් අපි අදහස් කරන්නේ නිහඬව සිටීම නොවේ. එහෙමනම් ශබ්ද නැගීමත් නොවේ. ඊටත් වඩා උදාහර කාරණයක් තමන්ගේ මනස තුළ තමන්ට කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒ කාර්යය කරා තමන්ගේ මනස පුබුදවන්න. ඒ කාර්යය කරා තමන්ගේ ඥානය මෙහෙවන්න. ඒ කාර්යය කරා තමන් කැප වෙන්න. ඔබ සංඥා විමුක්තික පුජ්‍යලයක් වන්න උත්සාහ කරන්න. වේදනා විමුක්තික පුජ්‍යලයක් වන්න උත්සාහ කරන්න. භාවාත්මක ගුණයන් නැති භව කියන්නේකට භාවාත්මක ගුණයක් තියෙනවා නම් භව භවයකට නොවැටෙන කෙනෙක් බවට පත් වෙන්න, භව විමුක්ති වෙන්න. භව කියන්නේ මනුෂ්‍ය භවයක්, තිරිසන් භවයක්, දේව භවයක්, අපායත් භවයක්, බ්‍රහ්මත් භවයක්, දිව්‍යත් භවයක්, ස්වර්ගියත් භවයක්, මනුෂ්‍ය ලෝකයක් භවයක්. භව නැති, භාවාත්මක ගුණ නැති භව විමුක්තිගත පුජ්‍යලයක් වන්න මනසින් උත්සාහ කරා. එහෙමනම් දැන් මේ මොහොතේක භවයක් අල්ලගෙන ඉන්නේ, මනුස්ස භවයේ, ස්ත්‍රී භාවයේ, පුරුෂ භාවයේ අල්ලගෙන ඉන්නේ. ඒ භවේනුත් නිදහස් වුණාම ගති විමුක්තකය. ගති වලින් නිදහස් වූ කෙනෙක් බවට පත් වෙනවා. ගති විමුක්තක පුජ්‍යලයෙන් බවට පත් වෙනවා. ගති විමුක්ත කිසිම ගති ලක්ෂණයක් නැති කෙනෙක් බවට පත්වන්න. කිසිදු ගති ලක්ෂණයක් නැති කෙනෙක් බවට පත්වන්න. ඔබ කිසිදු කෙනෙක් නොවන්න. අධ්‍යාත්මයෙන් ඔබ කිසිදු කෙනෙක් නෙමෙයි. ඔබ නරක කෙනෙක් නොවන්න. ඔබ හොඳ කෙනෙක්ද නොවන්න. ඔබ මධ්‍යස්ථ කෙනෙක්ද නොවන්න. එවිට ඔබ කිසිවෙක් නොවේ. කිසිවෙක්ම නොවන තැනට කිසිම ආකාරයකින් රිදවීමට නොහැකි. ඔබ කිසිවෙක්ම නොවේ නම් ඔබට කිසිවෙකුට රිදවන්න පුළුවන් කමක් නැහැ. ඔබ කිසිවෙක් නොවන්න. සෑම විටම කිසිවෙක් නොවන්නට වෙරදරන්න. සෑම විටම කිසිවෙක්ම නොවන්නට ප්‍රඥාව වඩන්න. ඔබ ඇස පාවිච්චි කරන්නේ, කන, නාසය, දිව, ශරීරය, මන කියන සෛන්ද්‍රියම පාවිච්චි නොකරන කෙනෙක් බවට පත් වෙන්න. ඉන්ද්‍රිය නිදහස් කරන්න. ඉන්ද්‍රිය බැඳ ගැනීමෙන්, අල්ලා ගැනීමෙන්, ග්‍රහණය කිරීමෙන් දුරවන්න. ඉන්ද්‍රියන් වලින් තොරව මේ ලෝකයේ දෙස බලන්න. සය ඉන්ද්‍රියෙන්ම තොරව මේ ලෝකයේ දෙස බලන්න. හය ඉන්ද්‍රියෙන්ම තොරව මේ ලෝකයේ දෙස බලන්න. එවිට ඔබට මේ ලෝකයේ තිබෙන මනහර බව පෙනියාවි. ඉන්ද්‍රියන් තුලින් බලන විට තියෙන්නේ, පේන්නේ ආගමෙන්, සංස්කෘතියෙන්, රට විසින් ඔබේ මනසට, ඔබේ මොළයට පටවපු දේවල් ඔබට පේන්නේ. ඔබ ඉන්ද්‍රියන් හය අතහැරලා දැම්මහම මතක ගබඩාවල් හයක් අතහැරලා දැම්මා වගේ ඒත් ඔබ මේ ලෝකයට පිවිසෙවි මේ ඉන්ද්‍රියන් 6ම ඔස්සේ. නමුත් ඔබ අර මිත්‍යා මතක ගබඩාවෙන් ලෝකේ දිහා බලන්නේ නැතුව පිරිසුදු ඉන්ද්‍රියන් වලින් ලෝකේ දිහා බලන ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි ඉන්ද්‍රියන් අතහැරීම කියන්නේ. ඒකයි ඉන්ද්‍රිය කියලා කියන්නේ මස් ඉන්ද්‍රිය නෙමෙයි. ඒ මස් ඉන්ද්‍රිය තුල ගබඩා කරන ලද වැරදි සංකල්ප ටිකටයි අපි ඉන්ද්‍රිය කියන්නේ. ඒ සංකල්ප ටික බැහැර කිරීම තමයි ඉන්ද්‍රියන් බැහැර කිරීම කියලා කියන්නේ. එවිට ඔබ ඉන්ද්‍රිය ගුණයක් පාදක කරගන්න නැතුව මේ ලෝකෙට පිවිසෙනවා. එතකොට පාරිශුද්ධ වූ ඇසකින්, පාරිශුද්ධ වූ කනකින්, පාරිශුද්ධ වූ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් ඔබ මේ ලෝකයේ දිහා බලනවා. ආගමික සංකල්ප, පුජ්‍යල සංකල්ප, පරවාද, අත්වාද මේ කිසිවක් නොමැතිව, ස්ත්‍රී පුරුෂ වාද නොමැතිව මේ ලෝකයේ දිහා බලනවා. අන්න ගති විමුක්තව ලෝකයේ දිහා බලනවා කියන්නේ අන්න ඒකයි. එතෙන්ට පැමිණෙන්න ඔබ ලෝකේ මතවාදවල එල්ලිලා, දෘෂ්ටිවල එල්ලිලා මේ ලෝකේ දිහා බලන එකෙන් නිදහස් වෙන්න. එවිට ඔබට සැනසිල්ලේ ලොව දකින්න, සැනසිල්ලේ ලොව තුල ජීවත් වෙන ලෝකෝත්තර භාවය කියන්නේ එයයි. ලෝකයට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රියන් 6ට සම්බන්ධ වීමයි. ඉන්ද්‍රියන් 6ෙන් තොරවීම ලෝකෝත්තරයි. ඒ කියන්නේ ලෝකයෙන් එහා. ලෝකයෙන් එහා කියලා කියන්නේ දැනුමෙන් එහා. දැනුමෙන් එහා කියන්නේ සංවේදිතාවන් වලින් එහා. ඔබට නොසෙල්වෙන මනසක් අවශ්‍ය නම් ඔබට අටලෝ දහමෙන් නොසෙලෙන මනසක් අවශ්‍ය නම් ඔබ යා යුතු එකම තැන එපමණයි. ඉන්ද්‍රියන්ට බැස නොගන්න. ඉන්ද්‍රියන්ට බැස නොගන්න. ඒ ඉන්ද්‍රියන් යනුවෙන් අපි අදහස් කරන්නේ මස් ඉන්ද්‍රියන් නොව සංකල්පමේ ඉන්ද්‍රියන්. ඇසේ සංකල්පයේ තියෙනකොට ආගම් ભેද හැදෙනවා, ಜಾති ભેද හැදෙනවා, රටවල් අතර ભેද හැදෙනවා. කෝ රටවල් මිත්‍යාවක්, කෝ ආගම් මිත්‍යාවක්, කෝ ಜಾති මිත්‍යාවක්. මොනම ಜಾතියක්වත් නැහැ. ඒ දෙය කියන්නේ නැතුව ඔක්කොම ಜಾතියින් එකයි කිව්වොත් එහෙම ඒ කවලන් පුජ්‍යලයක, ඒ පුජ්‍යලයාට දර්ශනයක් නැහැ. එනිසා සියලු කිසිම જાතියක් නැහැ. ඔක්කොම જાතියින් එකයි නෙමෙයි. මේ ලෝකේ කිසිම જાතියක් නැහැ. ශ්‍රී ලාංකිකයි කියලා රට ගැන හිතුවහම පටුයි. අපි ඉන්දියානු කියලා හිතුවහම පටුයි. අපි ඇමරිකානු කියලා හිතුවහම පටුයි. කිසිම රටක් ලෝකේ නැහැ. ඒ සංකල්පමය මිත්‍යාව. ඔබටයි කියලා පර්චස් 10ක්, කාලක්, අක්කරයක්, දෙකක්, තුනක්, පහක් නැහැ. ඒක මේ මහ පොළොව, ඒක සංකල්පමය සිද්ධාන්තයක් පමණයි. ඒක මිත්‍යාවක්. ඒ සංකල්පය ඔබ මොනතරම් රිදවනවද? ඒ සංකල්පය ඔබ මොනතරම් ආසත්ත භාවයට පත් කරනවද? මම කියා කෙනෙක් නැහැ. මට ඇහැක්, කනක්, නාසයක්, දිවක්, ශරීරයක් නැහැ. මේ සෝබාධාමී සංකලනය පමණයි. ඒත් මම කියා ඇති කරගත්ත සංකල්පමය මා මොනතරම් රිදවනවද? මට කියා දරුවෙක්, මට කියා ස්වාමියෙක්, මට කියා ඥාතීන් නැහැ. ඒ ස්වභාව ධර්මයේ සංකලනය. ඒ සංකල්පය මොනතරම් අපිව රිදවනවද? මේ මගේ මමයි කියන සංකල්පය. එහෙනම් ඔබව රිදවන්නේ සත්‍ය නොවේ. ඔබව රිදවන්නේ ඔබ ළඟ තිබෙන අවිද්‍යාවයි. ඔබව කම්පණය කරන්නේ ඔබ ළඟ තියෙන අවිද්‍යාවයි. ඔබ ඒ කිසිවකට බැස නොගන්න. එහෙත් යුතුයකම හරියට ඉටු කරන්න. යුතුයකම ඉටු කිරීමට සංකල්පමේ අවිද්‍යාව අවසිවන්නේ නැහැ. පුත්‍රයා කියන අවිද්‍යාත්මක සංකල්පේ නැතුව පුත්‍රයා කියන විද්‍යාත්මක සංකල්පයෙන් සලකන්න පුළුවන්. ස්වාමියා කියන අවිද්‍යාත්මක සංකල්පේ නැතුව ස්වාමියා කියන විද්‍යාත්මක සංකල්පය ගන්න පුළුවන්. මම කියන අවිද්‍යාත්මක සංකල්පය ගන්න නැතුව මම කියන විද්‍යාත්මක සංකල්පය තුළින් මේ මම කියන ශරීරය නඩත්තු කරන්න පුළුවන්. පිරිසුදුව පවත්වන්න පුළුවන්. නිරෝගීව පවත්වන්න පුළුවන්. එයයි අපිට අවශ්‍ය කරන්නේ. දැන් ඔබේ ලෞකික ඇස තුල තියෙන දෝෂත් ලෝකෝත්තර ඇස තුල තියෙන ස්වභාවයත් ඔබ හඳුනා ගන්නවා. ඔබ මෛත්‍රී කියලා හඳුනා ගන්න උවමනා කරන කරුණු ටික තමයි ඔබයි හඳුනාගත්තේ. චේතෝ විමුක්තිකයි. එතනින් පදනම් විරහිතව කතා කරන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. පදනම් විරහිතව කියලා එකෙන් අදහස් කරන්නේ පදනම් වල රහිතව මේ ලෝකයේ විසින් කරන හැම ක්‍රියාවලියක් තුළම තියෙන අවිද්‍යාව. පදනම් විරහිත භාවය තමයි නියම පදනම. ලෝකයේ තියෙන ඉහළම පදනම තමයි පදනම් විරහිත භාවය. ඒක ලෞකික වශයෙන් විග්‍රහයක් නෙමෙයි, ඒක ලෝකෝත්තර වශයෙන් විග්‍රහයක්. පදනම් විරහිත, ඒ කියන්නේ කිසිම දෘෂ්ටියක එළබගෙන, කිසිම සංකල්පයක එළබගෙන නැතුව සජීවීව ලෝකය දකිනවා. ඒක කිසිම කරන්නේ නැහැ. සංකල්පමය කරන්නේ නැහැ. ඒ සංකල්පමය නොකරන අවස්ථාව විමුක්තිදායක අවස්ථාවක් හැටියට පෙන්වන්න පුළුවන්. එවැනි අවස්ථාවකට තමන්ගේ මනස, තමන්ගේ ඥානය, තමන්ගේ ගුණය පාත්‍ර කර ගැනීම තමයි තමන්ට තියෙන එකම කාර්ය හැටියට අපට කියා දෙන්නට තියෙන්නේ. එතකොට ඔබ ළඟ පූර්ණ මෛත්‍රිය කියන එක තියෙනවා. මිනිසුන්ට සැපය මෛත්‍රිය කියන එකෙන් ප්‍රාර්ථනා කරන්නේ කායිකව සැපවත් වුණාට, කායිකව ආහාර පාන ලැබුණට, කායිකව බොහෝ කාලයක් ජීවත් වුණාට ඒක යහපතක් වෙන්නේ නැහැ මිනිස්සෙකුට. මානසික සුවතාවය නැත්තම් මානසික සුවතාවය ප්‍රාර්ථනා කිරීම නොවේ, ඔහු තුළ ඇති කිරීමට අපි උත්සාහ කරනවා නම් ඒක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. දැන් වෛද්‍යවරයෙක් වුණාම වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් ද ප්‍රාර්ථනා කිරීමෙන්? මෙයාට ලෙඩ සුව වේවා කියලා නැහැ. මෛත්‍රිය කියලා කියන්නේ ලෙඩේ සුව කිරීම. එතකොට අර සුව වේවා කියලා කෝටි වාරයක් කියනවට වඩා ප්‍රයෝජනවත් බෙහෙත් එක පෙත්තක් ලබා දීම. ඒ වගේ පුජ්‍යලයා තුල අවශ්‍ය කරන කාර්ය ඉෂ්ට කිරීම තමයි මෛත්‍රිය කියන්නේ, ප්‍රාර්ථනා කිරීම නෙමෙයි. එයිසා කෙනෙක් තුල චේතෝ විමුක්තිය ඇති කරන්න පුළුවන් නම් ඒක තමයි ඒ අයට කරන්න පුළුවන් හොඳම මෛත්‍රිය. කරන්න පුළුවන් හොඳම මෛත්‍රිය තමා තුල චේතෝ විමුක්තිය ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි තමා විසින් සිදු කරගන්නා ලද හොඳම මෛත්‍රිය හැටියට සලකන්න පුළුවන්, කියා දෙන්නට පුළුවන්. එහෙනම් ඒ ප්‍රායෝගිකත්වය ඇති කරගන්න ප්‍රායෝගික මෛත්‍රිය වඩන කෙනෙක් බවට පත් වෙන්න ඒ කෙනා තමයි තමන්ට හිතකාමී විදියට ලොවට හිතකාමී විදියට ජීවත් වන කෙනෙක් බවට පත්වන්නේ. තමන්ට හිතකාමී විදියට ලොවට හිතකාමී විදියට ජීවත් වන කෙනෙක් බවට පත්වන්නේ එවිටයි. මේ අනුශාසනා තුළින් යම් තාක් දුරකට එය පැහැදිලි වෙනවා වෙන්න පුළුවන්. නැවත නැවත ඒ පිළිබඳව අවධානය යොමු කරගනිමින් ශ්‍රවණය කරමින් ඒ ගුණයට පාත්‍ර වීමට ඔබ පුරුදු වෙන්න ඕන. දැන් දුනු ශිල්ප කරුවෙක් ඉලක්කයට විදීම සඳහා උද්දිගටම කරන්නේ විදලම පුරුදු වෙනවා. ඒ වගේම තමන්ගේ මනසත් ඒ උදාහරතර ධර්මයේ පිහිටවා ගැනීම සඳහා ඒ ධර්මය ආශ්‍රය කරලම තමයි ඒ தත්ත්වය පුරුදු කරගන්නේ. ශ්‍රවණය කිරීම නුවණින් ප්‍රායෝගික කිරීම කියන කාරණය. ඒ ඇරෙන්න වෙන ක්‍රමවේදයක් නැහැ. එසා අපිට පුළුවන් කමක් නැහැ පටු භාවනා ක්‍රමවේදයකට ඔබව ගොනු කරලා සමාධිගත කරලා තියන්න අපිට අවශ්‍ය නැහැ. සමාධිගත කරනවා කියලා කියන්නේ අනිත් කරුණෝලින් බැහැර කරලා එක කරුණක් තුල සමාධිගත කරනවා. ඒක తాවකාලික ඊටාම ප්‍රාථමික මට්ටමේ ක්‍රමවේදයක්. ඒක බුදුහාමුදුරන්ට කලිනුත් තිබුණු ධර්මයක් හැටියට අපි සලකන්නේ. ඒක නෙමෙයි සම්මා සම්බුදුහාමුදුරන්ගේ දේශනේ විදර්ශනාවයි පරේක්ෂණයයි. වීරය කරන්න දෘෂ්ටිගත නොවන්න. එතකොට ඒ වීරිය වැදගත්. තණ්හාව ඇති කරගන්න සත්‍ය අවබෝධ කරගන්න. එතකොට ඒ තණ්හාව ප්‍රයෝජනවත්. වේදනාව යොමු කරගන්න ඒ ලෝකෝත්තර බව විඳ ගන්න. එතකොට ඒ වේදනාව ප්‍රයෝජනවත්. ඇලෙන්න ධර්මයේ. එතකොට ඒ ඇලීම ප්‍රයෝජනවත්. එහෙම නැතුව අර මොකක්වත් නැති කරගෙන උහේ පාඩුවේ ඉන්න එක නෙමෙයි වැදගත්. සත්‍ය සොයා ගැනීම සඳහා ඇලීම වැදගත්. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කරන ව්‍යායාමයේ වැදගත්. තණ්හාව වැදගත්. තණ්හාවක් බවට පත් වෙනවා. එයින් ඔබට යහපතක්, එයින් ඔබට ශාන්තියක්, එයින් ඔබට දියුණුවක් ඇති වෙනවා. එහෙමනම් ඒ කරුණු කාරණා මනාව තේරුම් අරගෙන ජීවිතේ ගොඩනගා ගන්න හැම දිනාටම වාසනාව, ධෛර්යය, ශක්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතාම ගැඹීර ධර්මයක් බොහෝම සරල කරලා අපි උපරීම සරල කරලා ඒක කියන බොහොම ගැඹුරු දෙයක් සරලවම වචනවලින්. මේ සමහර උදවියට ඊට පස්සේ පේන්නේ මේක හරියට සරලයි වගේ. මේක සරල නැහැ. ඒ වුණාට අපි සමහර වෙලාවට දැකලා තියෙනවා ඉතාම සරල කරුණු ලොකු විදියට කියන අයත් ඉන්නවා. දැන් අපි දකින ওই ලොකු ශාලාවල් ওই BMICH වගේ ඒවා අරගෙන ලොකු සම්මන්ත්‍රණ තියෙනවා. ඉතින් අපි බයේ යන්නේ සෑහෙන ලොකු වැඩක් වෙන්නේ නැති කියලා. ඇත්තෙම ගියාම බලනකොට මේ අපෙම්ම යම් යම් කරුණු දෙක තුනක් හරින් මේ ඉගෙන ගත්ත අය ලොකු වචන දාලා ලොකුවට බැබලිලා නෝ ලොකුවට කියනවා එච්චරයි. සමහර අයට අවශ්‍ය කරන්නේ ඒක. ලොකුවට කියන්න ඕන, ලොකුවට ඉන්න ඕන, ලොකුවට පේන්න ඕන. ඒක එහෙම ඒක වැඩක් නැහැ. ඒක බාහිර සිද්ධාන්තයක් බවට පත් වෙනවා විතරයි. නිසා සද්ධර්මයේ හරීම දුර්ලභයි. පින්නතුන් දන්නවා මේ වචන ටික ලේසියෙන් අහන්න හම්බෙන්නේ නැහැ කියලා. නොතේරෙන කිසියම් කරුණක් අතහැරලා දාන්න එපා. නොතේරෙන කිසිම කරුණක් අතහැරලා දාන්න එපා. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟ කරුණට යන්න එපා තේරුම් ගන්න නැතුව. මොකද ඊළඟ කරුණට ගියොත් ඒක තේරුම් ගන්න නැතුව එයාට හරි අපහසුතාවයක්පත් වෙනවා. අපි හෝඩියේදී ඉගෙන ගන්න උවමනා කරන අකුරු ටික අක්ෂර ටික ඉගෙන ගන්නේ නැතුව වචනවලට යන්න ගියාම මොකද වෙන්නේ? වචනවලදී අමාරු වෙටෙනවා. ඒතර වචන හරියට තේරුම් කරගන්නේ නැතුව පදවලට යන්න ගියාම පදවලදී අමාරු වෙටෙනවා. පද හරියට දන්නේ නැතුව සූත්‍රවලට යන්න ගියාම ගීතවලට යන්න ගියාම අන්න එතෙන්දී අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි මේ මොහොතේ තේරුම් ගන්න තියෙන දේ මනාව නොනින් තේරුම් අරගෙන ඊළඟ පියවරට යන්න. ඒක තමයි වැදගත්. මේක තමන්ගේ මොළෙහි අවදි කරන්න පුළුවන් ඉහළම ඥානය තමයි ලෝකෝත්තර ඥානය කියන්නේ, ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ. වෙන වෙන සමාධි ඥාන ඒ දේවල් ඔක්කොම තියෙනවා. ඒවා එක ප්‍රමාණයක්. මේ සිද්ධ කරන්න හදන්නේ සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල මහකාශ්‍යප ඒ මහරහතන් වහන්සේලාගේ වැඩ. ලේසි දෙයක් නෙමෙයි මේ කරන්න හදන්නේ. තේරුණා නේද? එහෙනම් එතෙන්ට අවශ්‍ය කරන්න මොනතරම් සුදුසුකමක් මොනතරම් බලයක් ඔබ ළඟ තියෙන්න ඕන. නිකම්ම නිකං ජොසපින් අක්කට එලසින් අක්කට මේකට කරන්න මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඈ නිකම්ම නිකං ජොසපින් නිකං හට්ටි වලන් හොදගෙන කඩේට ගිහිල්ලා මාකට් එකට ගෙනල්ලා ගිහිල්ලා මෑකරල් ටිකක් අරගෙන ආවිල්ලා කඩලා තම්බල උයල බිහිලා කන්න දෙන කෙනා නෙමේ වෙන්න ඕන. ඊට එහා ගියපු මහාචාර්ය බුද්ධයාත් මේකට හේතු ගන්න තමන් උත්සාහ කරන්න ඕන. ඒ වගේම අර සරල මල් පූජාවල් නෙමේ, සරල බෝධි පූජාවල් නෙමෙයි ඒව කරන්නේ. ඒවයි තියෙන විද්‍යාත්මක සිද්ධාන්ත තියෙන. මම බෝධි පූජාවල් මල් පූජාවල් කරනවා. ඒ දාර්ශනිකයෙකුට උනත් ඒක කරන්න පුළුවන්. හැබැයි ඒ දාර්ශනික ඥානෙ ඒ නිසා මේක අතිශයින්ම වැදගත් වුන ජීවිතයේ ගැඹීර වූද කාරණේ කියන බව තේරුම් අරගෙන මේ ධර්මයට මුහුණ දෙන්න කරන්න තියෙන දේ තමයි ඥානය වැඩෙන්න පුළුවන් තරම් අහන්න. අහනකොට අපි අලුත් කරුණු කියලා දෙනවා, විවිධ පැති කඩවලින් විග්‍රහ කරලා දෙනවා. ඒ විග්‍රහ කිරීම තුළ ඥානනේ වැඩෙනවා. දැන් මගේ පුතා ගණිතයට අසමත් කිව්වහම මොකද්ද ඕගොල්ලෝ කරන්නේ? ටියුෂන් එකක් හදලා සර් කෙනෙක් ගෙන්නලා හරි යවලා හරි අපි ළමයා නිතරම ගණිතයට යොමු කරනවා. එතකොට ගණිතයේ වැඩිනවා. අනේ මට ගණිතයේ බෑ කියලා ඉවරලා එකපාරට ගණිතේ එන්නත් කරගන්න බෑනේ. ඒක දැනුමක්. මේකත් එහිමයි. මේකත් දැනුමත් එක්ක දැනුම ඉක්මවා යන දහමක්. එහෙමනම් ඔබට දහමේ යෙදෙන්න කියන එක ප්‍රායෝගිකයි විද්‍යාත්මකයි. නිතරම අහන්න. ඒ වගේම නුවණින් අහන්න. දැන් ළමයා ගණිත මන්දියට යවුවට වැඩක් තියෙනවද? ළමයා නුවණින් අහන්නේ නැත්නම් එදී. මේ විෂයට කැමැත්තක් තියෙන්න ඕන. මේ විෂයට ගුරුවරයෙකුට කැමැත්තක් තියෙන්න ඕන. ඒ වගේම ඒට කැපවීමක් කරන්න ඕන. එතෙමන ඒ කාරණේත් විද්‍යාත්මකයි. නුවණින් අහන්න ඕන. විමර්ශනාත්මකව බලන්න ඕන. ඒ බැලීම තුළ ඔබේ ධර්මඥානයේ වර්ධනය. ඒ වර්ධනය වීමෙන් ඔබේ මනසේ තිබෙන අවිද්‍යාත්මක ලක්ෂණ දුරු කරලා විද්‍යාත්මක ගුණාංග පහළ කරගෙන ඔබට හැකියාව තියෙනවා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං. ශෝක කරන්නේ නැහැ. යාන්න පුළුවන්කම තියෙනවා. ජරා මරණ වලින් නිදහස විරාජමානව බබලෙන්න ජය පරාජයෙන් තොරව මේ ආර්ය ශ්‍රාවකයෝ ජය ලබන්නේ නැහනේ. ජය පරාජය දෙකෙන් නිදහස් වෙනවා. දැන් මම මේක මෙහෙම කියලා ඊළඟ වචනෙට යනවා. මම ඔබෙන් ඇහුවොත් ඔබ ජය පරාජයෙන් දෙකෙන් නිදහස් වුණයි කියන්නේ මොකද්ද කියලා දන්නවද? දන්නේ නැහැ. ඒ ඊළඟ වචනෙට ගියා යනාර. ඊට පස්සේ කියනවා මේක තේරුම් ගන්නෙත් නෑ. ඊට පස්සේ කියනවා හරි සරලයි හාමුදුරගේ බණ. එහෙම නැත්තම් හරිම මේ පොඩි දේවල් කියන්නේ. මේ දේවල් අර පොඩි ක්‍රමවේදයක් තියෙනවා. මේ ටිකක් අර පටලැවුම් සහගත පොඩ්ඩක් පටලැවිලි පොඩ්ඩක් වැඩි කරලා කිව්වහම අර ඒගොල්ලන්ට තේරුම් ගන්න අපහසුතාවයක් ඇති වෙනවනේ. එතකොට හිතන්නේ හරි ගැඹුරු වෙන්නේ. තැන ඕගොල්ලන්ට පුළුවන් තරම් මේක රිලැක්ස් කරලා දුන හරි ලේසියිනේ. දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නේද රස්සාවට ගිහිල්ලා හම්බ කරලා ගෙදර කෑම ගෙනල්ලා උයලා ඊළඟට අනලා කවනෝ. ඉතින් ලොකු වුණාම දරුවෙක් කියලා කියයි අම්මම කළේ මොකද්ද මේ පිඟානෙන් අල්ල කැව් එක විතරයි නේ මට. ඈ සමහර අය සැප සම්පත් දීලා ගහන්න නැතුව හදන දරුවෝ ඉන්නව නේද? ඒගොල්ලෝ පුදුම වැඩ කරන්නේ ලොකු මහත් වුණාට පස්සේ. ඒ නිසා දරුවන්ගේ ආදරය වගේම බයත් දිනා ගන්න. හරි හෝ වැරදි හෝ ඒවා අම්මා තාත්තා සැරෙන් කතා කරත් නිහඬ වෙන්න මට්ටමට ඉන්න විදියට දරුවෝ හදා ගන්න ඕන. ඉදිරියට හරි ගහන්න ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ. දැන් පහුගිය දවසක මේ අනේ හාමුදුරනේ අපේ මහ ගෙදර විකුණන්න හදනවා කියලා ඔය අම්ම කෙනෙක් කෝල් කරනවා. ඔබ වහන්සේ බුදු කෙනෙක් වගේනේ මට පූජාවක් කරලා දෙන්නලු විකුණන්න බැරි වෙන. මං කෝ මේ විකුණන්න බැරි වෙන මට පූජාවක් කරන්න බෑ පොලිසිය ගිහිල්ලා පැමිණිලා කරන්න කියලා. ඈ ඉතින් මං අහුව ළමයාට ගහලා දිනවද? අනේ නෑ හාමුදුරනේ ජීවිතේට අපි ගැහුවේ නෑ මේ සැප සම්පත් දීලා හැදුවේ කියලා කියනවා. ඉතින් මං කෝ ඒක තමයි ජීවිතේ කරපු ලොකුම වැරද්ද. ගහ කිස් කන්න කෝට් එකකින් දෙකක් තුනක් ගහලා හැදුවනම් ඔය මට්ටම වෙන්නේ වරදට ගහන්න ඕන. බයත් තියාගන්න ආදරයත් තියාගන්න. ආදරය ගෞරවය දෙකම තමන් තුල හදාගන්න නැත්නම් සෙල්ලම් කරනවා අනාගතයේදී බෑනවරුත් එක්ක එහෙම නැත්නම් ලේලිවරුත් එක්ක අම්මල තාත්තලා ගේ වචනයට හුම් කන්න දෙන්නේ නැති ගුණය පහළ වෙනවා. මහත් එක්කුණන් ඕනෙක් හදා ගන්නකොට එහෙමයි. ආදරේ වගේම බයකුත් පොඩ්ඩක් හදා ගන්න ඕනේ. එහෙම දෙයක්ත් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් පුදුම සෙල්ලම් නටන්නේ. ඈ එහෙමනේ නෝන කෙනෙකුටත් හැකිනම් මහත් එයාගේ පොඩ්ඩක් ආදරේ වගේම පොඩි බයකුත් හදා ගන්න ඕනේ. ඒක ඉතින් තමන්ට ලොකු ශක්තියක් තියෙනවා බලයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට එතනත් පොඩි පාලනයක් සිද්ධ වෙනවා. ඒව හරි වැදගත් ජීවිතේ. ඒ නිසා සිව්මැලි කවම නෙමෙයි තාම වැදගත්. බුදුහාමුදුරගෙන් අහනෝනේ ඔබ වහන්සේ මේ මිනිස්සු රිදවනෝද කියලා. එතකොට බුදුහාමුදුර දෙන උත්තරේ තමයි නේද? කටුවක් කිර වුණොත් ළමයේගේ කටේ මොකද කරන්නේ? රිදුනත් අපි ඒක එළියට ගන්නවා. එහි වහා ප්‍රතිකර්ම දන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? කාලය එතෙන්ට ලබා දුන්නොත් වැඩිපුර උගුරු තුවාල වෙනවා. රෝහල් ගත වෙන්න ආරෙන්න ගිහිල්ලා. ඒ කාලේ අම්මල දන්න වික්මන් ක්‍රමවේද. ඔවුන්ගේ ක්‍රමවේදයට ඒදී කළා. හැම පවුලක්ම යම්කිසි ආකාරයක වේදමැදුරක්. ස්වල්ප ස්වල්ප ලෙඩවලට හැම දෙයකටම බෙහෙත් දන්නවා. දැන් හින්දිරිසාවටවත් බෙහෙතක් දන්නේ නැහැ නේ මේ ඉන්න කට්ටිය. හැමතිස්සෙම ડોක්ටර් අංකල් ડોක්ටර් අංකල් දොස්තරවලුත් කියලා දෙන ගොඩ වෙදකන්නම් එපා එන්න අපේ ගාවටම දැන් මෙතන දොස්තරවලුත් ඉන්නක්ති එන්න අපේ ගාවටම හිරගමයි කියලා දෙන්නේ. ඒක ඇත්තල සාර්ථක නෑ මිනිස්සුන්ට ගොඩ වෙදකන් නෙමෙයි මිනිස්සු ළඟ ඉද්දි මිනිස්සුන්ට කරගන්න පුළුවන් වෛද්‍ය ප්‍රථම ආධාර මිනිස්සුන්ට උගන්වන්න ඕන සමාජගත කරන්න ඕන නේද? මෙන්න මේ වගේ මට්ටමකදී තමයි වෛද්‍යවරයා හම් වෙන්න ඕන. ඔබ යම් ආකාරයකට ඔබ කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒකයි වැදගත්. දැන් හැමදාම ඔය ඇත්තුන්ට අපි ළඟ ඇවිල්ලා බණ අහන්න කියනවා නෙමෙයි නෙමෙයි. මේක වහාම මේ අවබෝධය ඔබ තුල ගොඩනගා ගන්න. ගොඩනගා ගත්තට පස්සේ ඔබටම ඔබව පිළිසරණ කරගන්න ඔබම ඔබට වෛද්‍යවරයෙක් වුණු ඔබේම ආරක්ෂකයා ඔබ වුණු ඔබට තවත් කෙනෙකුට මෛත්‍රිය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒක නා නිර්මාණය කරගන්න. එකයි වී යුත්තේ. මේකත් අපි ඕනෝට වැඩිය සිව්මැලිව කියනකොට මොකද වෙන්නේ? කම්මැලි වෙනවා. කම්මැලි වෙනවා. හමුදා ට්‍රේනින් එකක් දුන්නොත් එහෙම මේ මෙට්ට කොට්ට උඩ කොහමද වැඩේ නේද? බොහොම සැහැල්ලුවෙන් පුටුවල එහෙම ඉඳලා නේද? බඩ මහත් වෙලා ඇඟ මහත් වෙලා යන්න. ඉතින් හමුදා ට්‍රේනින් එකක් දෙන්න බෑ සබ පහසු පුටුවක් උඩ. ඒක දෙන්නේ මඩවල වල වල කටුගොඩවල් වල ඈ කම්බි කටුගොඩවල් පස් කඳු කැලෑ ගංගා මුහුදු වල සාල තමයි ඕව දෙන්නේ. ඇයි එහෙම දෙන්නේ? ඒ විදියට ඒ පන්නරේ එන්න ඕන නිසා මොන දෙන්නේ. ඒ නිසා දහමත් ඉතාම සරල විදියට මිහිරියට ගීත වෙන්න අහලා ධර්මඥානෙ දියුණු වෙන්නේ අතිශයින් මේට කැප වෙන්න ඕන. ඒ කැපවීම දිරිය සමහර අයට ලැබෙන්නේ එකක් ප්‍රඥාව නැතිකම නිසා, අනිත් එක වටේම සැප සම්පත් එව මේ ඔක්කොම ළඟට ළඟට ලං වෙනකොට එයා හිතනවා සමහර ලාවට මට ධනෙ තියෙනවා මට පුතු ඉන්නවා මට බලය තියෙනවා කියලා හිතනවා. අර කියන්නේ පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නවා කියනවා මට ධනෙ තියෙනවා කියලා හිතනවා මට මහත්යෙක් ඉන්නවා මට මෙච්චර පිරිවර ඉන්නවා යාන වාහන තියෙනවා බලය තියෙනවා මම මොකටද බයන්නේ? ඉති බාලෝ විහඤ්ඤති බාලයෝ හිතනවලු අත්තාහි අත්ත නෝනත්ති තමන්න තමවත් නැ කුතෝ පුත්තා කුතෝ දන. එහෙනම් බාලයෝ මෙතන කී දෙනෙක් ඉන්නා? ඈ මොඩාන් දෙනෙක්ගේ බාලගතිය තාම තියෙනවා. පඬිත ගතිය මොකද්ද? විද්‍යාත්මක ගතිය මොකද්ද? සත්‍ය දැකීම. සත්‍ය දැකීම. එනිසා එතෙන්ට අනිවාර්යෙන් එන්නට ඌම නැයි. ඒක ප්‍රඥාවෙන් කියලා දෙන්න. මේ හිටියද මම සසරට පෞද්ගලිකයි. මට සසර මහත්තුරු කොච්චර හම්බෙන්නේ නැද්ද? සසර මට දරුවෝ කොච්චර හම්බෙන්නේ නැද්ද? සසර මට මව්පිය කොච්චර හම්බෙන්නේ නැද්ද? සසර මට යාළුවෝ කොච්චර හම්බෙන්නේ නැද්ද? සසර මට කොච්චර ධන සිටුකම් රජකම් ලැබෙන්නේ නැද්ද? තායිතාම කෙටි කාලය තියෙන්නේ. මේ කාලයට කලින්ම මම මේක අවබෝධ කරගන්න ඕනේ කියන දැඩි ප්‍රඥා වීරිය ලබා දෙන්න. මේ අපි දිහා බලලා මේ ධර්ම අවබෝධය කරගන්න පැහැදෙන්නේ යන්න එපා. පුජ්‍යලේ දිහා බලන්න එපා. දැන් මම කෙනෙක්ගේ ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවොත් කරුණාවක් ඇහුවොත් මම බලන්නේ නැහැ මේ මිනිස්සයා කසාද බැඳලාද, මේ මිනිස්සයට ඉන්නේ කීවෙනි පවුලද. එහෙම මම බලන්නේ නැහැ. මට මේ මිනිස්සයට මේ පවුල් 100ක් හිටියම මට කමන්නේ. මං අහන ආකාරයට මට හරියට උත්තරයක් ලබා දීමේ හැකියාව තියෙනවා නම් එච්චරයි. මට මේ මිනිස්සේගේ රැස්සාව මොකද්ද කියලා බලන්නේ නැහැ. මං මේ මිනිස්සේගේ විභාගය මොකද්ද කියලා බලන්නේ නැහැ. මට අවශ්‍ය කරන කාරණ නොවන තේ නිසා ඔබ මේ නිකම් අර පැහැදීමට බණ අහන්න නැතුව කරුණ විසඳ ගන්න, තමන්ගේ තියෙන මනසේ කරුණ විසඳ ගන්න, ධර්ම අවබෝධය කරගන්න උත්සාහ කරන්න, කටයුතු කරන්න කියන කාරණේ අපි මතක් කරනවා. හැමදෙනාටම තිරුවන් සරණයි.